ධර්මදේශනාව ධර්මදේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුත්සැද ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. අමන්ත චක්‍රාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං අදංතා ධම්මස්සවන කාලෝ අයං අදංතා ධම්මස්සවන කාලෝ අයං අදංතා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතරෝමේ වික්‍රේ පුද්ගලා සන්තෝ සංවිද්‍යමානා ලෝකස්මින් කතමේ චත්තාරෝ නිකච්ච කායෝ අනිකච්ච චිත්තෝ අනිකච්ච කායෝ නිකච්ච චිත්තෝ අනිකච්ච කායෝ ච අනිකච්ච චිත්තෝ ච නිකච්ච කායෝ ච නිකච්ච චිත්තෝ ති. සදහවතමේ අප මේ ධර්ම දේශනා මගින් ධම්මස පැහැදීමට අවශ්‍ය කරන්නා වූ කරුණු පැහැදිලි කරමින් සිටිනවා. අපේ ඥායන් තුළ පවතිනවා අට කතා නැත්තම් අටුවා කියලා කොටසක්. අටුවා කියන එකෙන් කියවෙන්නේ වැඩිමනක් විස්තර කියන එක. අන්න ඒ වගේ මේ ධර්ම දේශනාවන් යනු ඒ වගේ වැඩිමනක් විස්තර ඉදිරිපත් කිරීමක්. කුමක් සඳහාද? ජීවිතේ නොදන්න ආකාරයක වැරදීමක් නිසා ජීවිතේ දුකක් වලටපත් වෙනවා. මේ දුකින් අත මිදීම අවශ්‍යයි. ඒ අත මිදීමට නම් දුකටපත් වූ ආකාරය සහ ඉන්න දහස් වෙන ආකාරය පැහැදිලි කර යුතුයි. අනේ මේ පිළිබඳව ධර්මදේශනාවකින් විස්තර කරන ලබන්නේ. ඇතැමුන් අපෙන් සමහර විට භාවනාවක් ගැන අහනවා, භාවනාවක් කරන හැටි ගැන අහනවා. මට මේ ආයක තියන්න තියෙන කරුණක් තියෙනවා. අපේ මේ ධර්මදේශනාම භාවනා කරන හැටි කියලා කියනවා. ධර්මදේශනාවන් සවන් දෙන්න සවන් දීපම ඔබට ධර්මදේශනාවන් වැටහෙනවායි කියලා කියන්නේ එක මොකී ඉතිරියම් දවසට භාවනාව යන කුමක්ද භාවනා කළ යුත්තේ ඇයි කියන කාරණාව වැටහෙන එක. ඉතින් පසු ඔබ අපෙන් ප්‍රශ්න කරන එකක් නැහැ භාවනා කරන්නේ කොහොමද කියලා. ඔබට වැටහුණා නම් ඔබ ස්වාභාවිකවම මේ භාවනාව නැවති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙනවා. ඒක මොකද ඒක වැටහුණු පුද්ගලයා අනිවාර්යෙන් කළ යුතු දෙයක්. ඔබට ඒක අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙනවා. ඉතින් මේ කරුණු තමයි අපි පසුගිය සතියේ පටන් පැහැදිලි කරන ලබන්නේ විවිධ සූත්‍ර දේශනාවස්සේ. අද ත්‍රිබඳු සූත්‍ර දේශනාවක් සාධක කොටගෙනයි අපි මේ කරුණු පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ. ඉතින් සරලමින්ම සංකීර්ණ කරුණු කිහිපයක් තිබෙනවා. ඒ වගේම සරල පැත්තකුත් මා පෙන්වන්න කල්පනා කරනවා. පිළිගනු බුදු පියාණන් වහන්සේ විසින් දේශනා ප්‍රවදාන ලද ධම්ම කොටස් තුළ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතෙහි පවතිනවා නිකච්ඡ නැත්නම් නිකච්ඡ පුද්ගල සූත්‍රය කියලා. මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙන කරුණු පහක් තිබෙනවා. මාය ඔබට මේ දේශනාව අවසානයේදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ වනාන්තරගත හෝ ගාමගත කියලා ඇතුළු වත්හ නැත්නම් ගමේ විතර ජීවත් වෙන සහ වෙන ජීවත් වෙන කියලා වෙනසක් නැහැ. ධර්මයේ තියෙන කොටස තේරුනහම විතරක් එක කරන්න පුළුවන් වනාන්තරික එක කරන්න පුළුවන්. ධර්මයේ තියෙන කොටස තේරුනේ නැත්නම් ගෙදරත් ඒක කරන්න බෑ, වනාන්තරෙත් ඒක කරන්න බෑ කියන කරුණ මේ සූත්‍ර දේශනාව තුළ මනාවින් පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරලා තියෙනවා මේ කෙනෙකුට කෙනෙක් දුකටපත් වෙන කාරණාව ජීවිතයේ ආරම්භයේ පටන් ක්‍රමයෙන් නොදන්නාකම නිසා දුරින් දුරට ගෙන යන බව. ඒ නිසා විශාල අමාරුවක් වෙන බව. ඒ අමාරුව වැටෙනක තේරුම් ගන්න යම් කෙනෙකුට පුළුවන් නම් ජීවිතයේ හැක්කක් මුලදී එමනම් ඔවුන්ගේ ගමන්මඟ වෙනස් වෙනවා. එන මේ කරුණ පිළිබඳව ඉතා අත්‍යවශ්‍ය කරුණක් වශයෙන් මාතලකම ලැබෙනවා මේ සමාජයේ කරුණ පැහැදිලි කිරීම. මොකද අපට තේරෙනවා මේ සමාජයේ බුදුජානන් වහන්සේ වදාළ ආකාරයට බහුතරයක් යන මඟ දුක් කදාබේකට පත් වෙන මඟ තමයි යන්නේ යමින් සිටින්නේ. විශේෂයෙන් ය තරුණ පරපුරට විශේෂයෙන්ම අදාළයි. වැඩිහිටි පරපුර නම් මේ වන විටේ වත්තමට පත් වෙලා නිසා අපහු එක කියලා හදාගන්නයි සිදුවෙන්නේ. නමුත් නොදන්න මේ දුකට පත් වෙන සමාජයේ තේ තරුණ පැහැදිලි කරලා දෙනවා නම් එහෙම නැත්නම් ඒවා ඒ අය මෙහෙවන දරුවන් මෙහෙවන ගුරු පරපුරකෝ මෞපියන්ත මේ කරුණේ තියෙන අවධානම පැහැදිලි කරලා දෙනවා නම් මම හිතනවා වුණ වළක්වා ගන්නත් මේ සමාජයේ මේක වඩා උත්සාහ දරාවි කියලා. එනි මේ කරුණ පැහැදිලි කිරීමේ අරමුණින් යුක්තව තමයි අපි අද මේ ධර්ම දේශනාව ගන්න ලබන්නේ. බුදුපියාණන් වහන්සේ වදාහරනවා මේ ලෝකයේ පුද්ගලයන් හතර දෙනෙක් විද්‍යාමාන වෙනවා දකින්න ලැබෙනවා කියන එක. මේ පැහැදිලි කරන පුද්ගලයන් හතර වෙනවා පිළිබඳව උන්වහන්සේගේ ඉගැන්වීමේ පවතින කරුණ මම මේ මොහොතේ යලිත් අසාවක් පාලියෙන් කියන්නේ එකනේ තරගෙන පැහැදිලි කරන්නම්. ඒ සිංහල අර්ථය මෙන්න මෙහෙම තියක්. වැදගත් කය සහ වැදගත් සිත. සිත ඇති එක්කෙනෙක්. ඊළඟට වැදගත් කය සහ වැදගත් සිත ඇති පුද්ගලයෙක්. ඊළඟට වැදගත් කය සහ වැදගත් සිත ඇති පුද්ගලයෙක්. වැදගත් කය සහ වැදගත් සිත ඇති පුද්ගලයෙක්. වෙනිකත් කය වෙනිකත් කියන කිප්සෝ කියන එක එහෙම කියන්නේ නැහැ. නමුත් මෙතන මේ වැදගත් කියන්නේ අර ඉංග්‍රීසියෙන් respectable කියන වචනේ අර්ථය නෙමෙයි මෙතන පෙන්නන්නේ. වැදගත් කියන එකේ තේරුම අවතීරණෝ කියන අර්ථය. යම්කිසි දෙයකට යොමු කියන අර්ථය තමයි වැඩ ගන්නවා කියන එක. දැන් දන්සල් වදිනවා කියන්නේ දන්සලට ඇතුළු වෙනවා කියන එක. වදිනවා නෙමෙයි මතක තියාගන්න. අන්න ඒ වගේ වැඩ ගැනීම මෙතන පෙන්නන්නේ. මේ පුද්ගලයන් හතර දෙනාගෙන් දෙදෙනෙක් අසාර්ථකයි. දෙදෙනෙක් සාර්ථකයි. ඔබ අප සිතියුත්තේ මේ අසාර්ථක දෙදෙනා අතරද සාර්ථක දෙදෙනා අතරද කියන කාරණාව තමයි මේ ධර්ම දේශනාවේදී පැහැදිලි කරන්න තියෙන්නේ. මේ සඳහා මට ඉතා ගැඹුරු කරුණ ටික වේලාවක් අරගෙන විග්‍රහ කරලා ඉන්න වෙනවා. ඒක තුලින් තමයි අපිට මේ අදගත් කියන කාරණා අතර පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ. මේ සඳහා මා ඔබට ඉදිරිපත් කරන වචන තුනක්. ඔබ මේක දන්නවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක කියලා වචන තුනක් තියෙනවා. මේ වචන තුන අපි තේරුම් අරගෙන ඉන්න. විතක්ක නැත්නම් විතර්ක කියන එකේ තේරුම සිතට යම් අරමුණක් එනවා කියන එක. එතකොට ඒ අරමුණක් ආපහම ඒ අරමුණෙහි එල්බගෙන ඒක ක්‍රියාත්මක කරන්න හදන එක තමයි ඒකේ ස්වභාවය. මේ නිසා පුතර්ජන කියලා කතා කරන සමාජය තුළ නිරන්තරයෙන්ම මේ විතර්කයන් තුන එකිනෙකට බැඳී ඇදී පවතිනවා ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඒ තුන සිදුව ආකාරයේ දැනට ඒ සිදුවෙමින් යන ආකාරය කියන කාරණාව අපි මනමින් පැහැදිලි කරගෙන යන්න වෙනවා. මේ නිකත් කාය අනිකත් චිත්තෝ කියන පුද්ගලයාට මේක බලපාන ආකාරය කොහොමද කියලා. එහෙම ස්තන්න. තමා කාලෙන් පටන් ගන්න මේ සිද්ධිය. එතකොට අපිට තේරුම් ගන්න පුළුවනේ එන්න නැති සරල සිද්ධිය කියන්නේ. කාම විතක් පිළිබඳව බඳව ගත්තා. සමහර විට දරුවා කිසිත් කක් කිල්ලනවා. ඔහුගේ දැන් බඩගින්න නිසා, කොටගින්න නිසා ඔහුට ඒ පිළිබඳ කැමැත්ත තියෙනවා. නමුත් මේකට මොකක් හරි මවගේ සාධනාවක් කියන්නේ මොකක් හරි නිසා බාධාවක් තියෙනවා. එතකොට දරුවාට කෑගහනවා. දරුවා කෑගහනවා. එතකොට කෑගහනවා විතරක් නෙමෙයි තවත් පිටක් තුනක් එහෙම සූරණහරි අතම ගත්තයි සෙල්ලම් බඩුවකින් ගන්නවා හරි වැඩ දුක් කරනවා. ඉතින් මේක තේරුම් ගන්න මම මේ සරල තැනක් දෙන්නේ. එතකොට කාම විතර්ක කියලා කියන්නේ අරමුණට දැන් අන්න අවස්ථාවක් ලැබෙන තියෙනවා. ඒක ඉටු කරගන්න ලැබුණා නම් එතනින් එහාට ව්‍යාපාර විතර්කය ප්‍රයත්න දෙන්නේ නැහැ. ඒක දිද නැති වෙන විට එතනම හතු වෙන දේ තමයි ඒ ඉන්දියන් ශ්‍රී ලංකා අරමුණට සිද්ධ ව්‍යාපාර විතර්කය කියන්නේ. ව්‍යාපාර විතරකේ ඉදිරි ගමන තමයි ඒක සංසිඳුවේ නැත්නම් කෝ බාරගත්තත් එහෙම එනම් හිංසාවක් සඳහා යනවා. ඒ හිංසාව ඔය මම් පෙන්නොත් මම කියන්නේ පුංචි පීරීමක් කරවැර ගැනීමක් ආදියක් වෙනවා. එතන මෙහෙම ආරම්භයක් සිදු වෙනවා දරුවන් තුළ ඒ වගේම මව්පියන් තුළත් මේක සිදු වෙනවා. මව්පියන් තුළ සමහර විට යම් කිසි දරුවෙක් යම් දෙයක් කරනවා දැක්කම ඉපා කියලා කියනවා. ඒ ඉපා කියලා කියන එකේ තේරුම තමන් විසිතේ තියෙන කැමති විදිහක් තියෙනවා මම කියන්නේ. ඒක තමයි උන් සතු කාමයකට. ඒකට එපා කියලා කියන්නේ ඒක තමයි ගැටෙන නිසා. එපා කියුවහම කරන්න ගියොත් එහෙම ඊට පස්සේ ඒ මව්පියන්ට නැත්තම් වැඩිහිටියෙකුට තරහ වෙනවා. අන්න කාම ව්‍යාපෘතාබ්ධ විතරකේ තියෙද නැති වෙනකොට ව්‍යාපාර විතරක් ඉදිරියට ආපු හැටි. දැන් ඊට පස්සේ තරහව නම් ඊට පස්සේ තරහවයි කියලා කියන්නේ කරුණාවෙන් අවිහිංසාවෙන් කතා කරනවා කියන එක නෙමෙයි ඒක වචනින් පහර දෙනවා. එහෙම නැත්නම් තවත් කෝටුවක් කරගෙන නැත්නම් සිල් තොප්පක් පරිපාලී වශයෙන් ඒ රිදවීමකට යනවා. මෙන්න මේ කාම විතරක ව්‍යාපාද විතරක විහිංසාව විතරක කියන මේ තුන අපට ළමා කාලපතන් උරුමින් හුරු වෙන දෙයක්. ඒක අපට දන්නේ නැහැ. දන්නේ නැති නිසා බුදුන් වහන්සේ වදාරලා තියෙන උදාහරණයක් ගත්තොත් එහෙම විසම දෙයක් ඒක. අපි යම් කිසි භාජනයක් තියලා තිනවයි කියලා කියන්න ජලය ගැටෙන්න. ජලයේ බිඳුව බිඳුව මේකට වැටෙනවා නම් මොකද වෙන්නේ? ක්‍රමයෙන් මේ භාජනය පිරී යනවා. ජල බිඳු නිපාතේ මේකට උදාහරණ එහෙමයි තියෙන්නේ. අන්න ඒ වගේ මේ එක්කතාව මේ කාම විතරක ව්‍යාපාද විතරක හිංසා විතරක භාවිතා කරන්න ඇතුළතින් මේක වැඩෙනවා. එතකොට අපි එකට කියනවා ලෝභ මූලය, දේශ මූලය, මොහ මූලය කියන තුන වැඩෙනවා කියන්නේ. මෙන්න මේ தত্ত্বය මම හොඳට දකිනවා මේ සමාජයේ අනතුරුදායක පැත්තට යනවා. ඔය දරුවන්ගේ මූණේ තියෙන සුන්දර සුරතල් බව කාලය ගියාමින් ඉවත් වෙන්නේ මෙන්න මේ මාර්ගී යාම තුළ. මේ මාර්ගී යාමට අද බොහෝ දුරට තව ඉනිමන් කරලා තියෙනවා හරියට. එහෙනම් මේක තේරුම් ගන්න ඕන මේ විශේෂයෙන් යහපත් මාධ්‍ය භාවිතාවක් රටේ තියෙන්න වෙනවා. මේ මාධ්‍ය භාවිතාව දරුවන්ගේ මනස විකෘති නොකරන එකක් වෙන්න වෙනවා. ඒ පිළිබඳව වගකීමක් ඒවා මෙහෙම ණයට තියෙන්න වෙනවා. නැත්නම් එහෙම මේක විතරක් බරපතලයි. ආදුත දෙයක් ඔබ දෙපිටක් කරන්න මේ පිළිබඳව. අපේ රටට ආනයනය කරන යම් යම් සිනමා අපට නැත්නම් චිත්‍රපටවලදී මා තව නරඹන්නේ නමුත් මම අහම්බෙන් මේ දේවල් දැකලා තියෙනවා යම් යම් අවස්ථාවල ඉඳලා හිටලා. මම කියන දෙයක් මම දැකලා තියෙනවා. යම් දරුවෙක් දකිනවා තමන්ගේ මව්පියන්ට කිසියම් අසාධාරණයක් සිදු වෙනවා. නැත්නම් ළනවත් මව්පියන් බැරි නෝ සමහර විට මරණයටපත් වෙනවා. මොකක් හරි ඒ වගේ දෙයක් දකිනවා. තමා කාලේ මේක දකින්නේ. දැකලා හු වික්ෂිප්ත වූ මනසකටපත් වෙනවා. පසු කාලීනව මේ කතාව විකාශනය වන ලබන්නේ තමන්ගේ මව්පියන්ගෙන් මව්පියන්ට අසාධාරණයක් කළාය විනාශ කරන එක උන්ගෙන් පරිගන්නේක සාධාරණයි කියලා. ඊළඟට අවසානයේ පෙන්වන්නේ මෙහිම පරි අරගෙන උන් විනාශ කරන එක සාධාරණීකරණය කරනවා. මෙන්න මේ දැක්ම දරුවන්ගේ මනසට විශේෂයෙන් පෙන්වන ලබන ඔය නමාපට ඔස්සේ අවතීර්ණ නොවනහම ඔවුන්ගේ මනස ඉබේම හුරු වෙනව නේද මනම් අසාධාරණීකට පරිගැනීම සාධාරණයි කියන එක. එන්න මේක විශාල හානියක්. අසාධාරණයකට මේ මොළ කාරණයකටවත් බුදු සමය තුල එකතේක කිරීම, කලි ගැනීම, වෛර කිරීම තුන සාධාරණීකරණය කරන්න බැහැ අපට. නමුත් ළමා මනස මේකට හුරු වෙනවා. මෙන්න මේ නිසා තේරුම් ගන්න ඕන විශේෂයෙන් දරුවන් දෙකට දමා යන මව්පියන්. ඔවුන් නරඹන මේවා කොයි වගේ දේවල්ද කියලා. එමත් නැත්නම් ඔවුන්ට අද අන්තර්ජාල පහසුකම් ලැබී තිබෙනවා නම් අන්තර්ජාලයේ ඔස්සේ ඔවුන් නරඹනු ලබන්නේ කොයි වගේ දෙයක්ද කියලා. එමත් නැත්නම් ඔවුන් ළඟ ජංගම දුරකථන තිබෙනවා නම් ජංගම දුරකථන වලට උන් ඇතුළත් කරගන්න ලබන්නේ කොයි වගේ දේවල්ද කියලා පොඩි විමසීමක් කරන්න වෙනවා. මේක තුල මනසම යනවා මේ සිදුවෙන්නේ. ඒක මොකද අර Taman බලාපොරොත්තු වෙන විදිහක් ඒකේ ගොඩනගා ගන්නවා. බලාපොරොත්තු වෙන විදිහ තමයි අර ගත්තින් ගත්ත වැරදි ආදර්ශය. යම් කිසි වැරද්දක් අසාධාරණයක් සිදු වුනහම ඒක පරිගන්නේ සාධාරණයි කියන්නේ. දැන් වර්තමාන සමාජය තුළ අපි දකිනවා මේ පලි ගැනීම කියන එක දරුපරපුර තුළ පීඩාවක අවසානයේදී බොහෝ විට ඒක සටනකින් ඒක පීඩා උපකරණ වලින් කරන සටනකට වඩා අතින් පයින් කරන සටනකින් කියලා වෙන අවස්ථා පිටකලා තියෙනවා. ඒ වගේම අපි අසංග ලැබිලා තිබෙනවා යම් යම් පාසල් දරුවන් තුල සංකීතට විරුද්ධව පන්තියක් යන එක. එහෙම ගිහිල්ලා ඔක්කොම එකතුලා මොකද කරන්නේ? තවත් සංකීත පහරන දෙන්නේ. දැන් නෝන් ජයගන්ත යන්නේ මොකෙන්ද? පුංචි පුංචි ගැටලුවක් විශාල ගැටලුවක් බවට පත් කරගෙන ඊට පස්සේ ඒක ගහගෙන දැනගෙන එමත් නැත්නම් තවත් උපකරණ සංගවාගෙන ඒ වයින් පහර දීලා මෙහෙම අන්නයට සිදවන ජයගන්ත යන පරපුරක් තමයි මා දකින්නේ මේ රමා පරපුරතර බොහෝ විට. දැන් මේකට වගකියන්න ඕන අන්න අර ස්ථලි ගැනීම සාධාරණයි කියලා උත්පාන්ද චිත්‍රපටක පෙන්නතු සහය බලපුවයි. බැලීමෙන් මේ කාර්යයකට ගත්තා ඒකට ඔය කියන්න ඕන ඒ සාධාරණීකරණා චිත්‍රලා පෙන්වන දේවල් අපේ බෞද්ධ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ. මේක තේරුම් ගන්න ඕන. ජාතක පුතාරම් කියවල බලන්නේ ඒක කොතන හරි පරිගැනීම සාධාරණීකරණය කරලා තියෙනවා කියලා. ඒක දෙන්නන්නේ වැරදි පුද්ගලෙකුට නැත්තම් උට සඳුවන් දුන්නා නැත්තම් ගමෙන් බැහැර කළා ආදී වශයෙන් නරුණාම එහෙම දෝෂත් චරිතය පෙන්වන්නේ නැහැ කිසි විටකත් එහෙම ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඉතින් අපිට මෙන්න මේ ජාතක පොතෙන් පෙන්වන ආදර්ශය පෙන්වන්නේ නැහැ නූතන ඔය අපට ලැබෙන පහසුකම් මගින් ලැබෙන බෞද්ධ නවන එමත් නැත්නම් බෞද්ධ සංස්කෘතියක් තුළ සැක්සුනේ නැති මේ ආනයනය කරන දේවල් තුළ මේක දැන් අදයි එන්නේ මේක සාමාන්‍යයෙන් 78 ඉතර ඉඳලා ජාතක ක්‍රමෙන් මාප් එකක් 90 ගණන් වල එහෙම මම දුක්වා තරමක් දුරට මේක පිළිනවා කොතරම් දුරට කියනවා නම් මෙහෙම දෙයක් කියන්න පුළුවන් මත් සාමාන්‍ය මතකයේ හැටි 90 ගණන් විතර දක්වා ආනයනික චිත්‍රපටවල පවා තිබුණා ඉතින් කලාත්මකව සංගීත යෙන්නුක්ත ඒ වගේ වින්දනයක් තිබෙන දේවල්. නමුත් ඉන් පසුව අන්න අර වගේ මම දුටුවා ඒ රැල්ලේම සම්නම් දේවල් ඊට පසුව තිබෙන්නේ අර කලාත්මක බව සහ ඒ වගේ වින්දනයක් ඇති දේවල් වෙනකොට ගහ ගන්න දැනගන්නේ කතා ගන්න කොට ගන්නෙ. එමත් නැත්නම් වේගරිද්මේ නැතුම් මේවා ඇතුළත් වෙලා තිබෙනවා. ඉතින් විදියට ඊට පස්සෙ ආරකේ අර සංයමයකින් නිදෙන්න තිබුණ හැකියාව වෙනුවට කතාවක් ඔස්සේ යන්නේ උද්වේගව නැත්නම් හැඟීම් පැවිස්සෙන අවස්ථාව. මෙන්න මේ පැත්තේ සමාජයේ ගොදුරු වෙලා තිබෙන්නේ දරපරපුර. මෙන්න මේ ගොදුරු වීම නිසා තමයි දරුවන් තුල අපි දකින්නේ අර මුලින් තිබුණ ස්වභාවය මේ කටයුතු එක්කලා අවුරුදු 12 13 14 15 20 වෙනකොට ටිකින් ටික අර වතර බිඳුව ආහම් බලන්නේ පිරෙනවාද මේක වැඩෙනවා. ඒ වැඩුනහම දැන් තත්ත්වය මොකද්ද? ඕනෑම අවස්ථාවක ඒක පන්ති කාමරේ වෙන්න පුළුවන්, නිවසේ වෙන්න පුළුවන්, පාරේ වෙන්න පුළුවන්. ඔවුන් මේක දන්නේ නැහැ ඒක සාමිකක් කියන්නේ. Taman කැමති විදිහට පවතිනවා. ඒ කැමති විදිහට බාධා එනකොට තරහ එනවා. ඒකට කියනවා ව්‍යාපාද විකාරපේ. තරහ වුණාම ඊට පස්සේ අදාළ දේවල් විනාශ කරලා Taman ජය ගන්න හදනවා. ඒකට කියනවා විසංගිස්සාවි කරකේ කියලා. දැන් බලන්න මේ අපේ සමාජයේ පවතින ගැටුම් සියල්ල පිටපස මෙන්න මෙසේ තමා කාලයේ පටන් ක්‍රමයෙන් වැඩුණා වූ කාම විතරක්යක්, ව්‍යාපාද විතරක්යක්, විහිංසා විතරක්යක් නෙමෙයිද එක එක අයගේ චිත්ත සංතානයන් තුළ පවතින. මම ඔබට පෙන්වන්නේ ඒක සරල දැනකින්. දැන් මා පෙන්වනවා ඒක ගැඹුරු දැනකින්. අපට කරගන්න කිසියම් පුද්ගලයෙකුට මුදල් අවශ්‍යතාවයක් තියෙනවා කියලා. එහෙනම් නැත්තම් මුදල් අවශ්‍යතාවයක් තියෙනවා. මුදල් අවශ්‍යතාවයේ ඔහුගේ සැප සඳහා උද නැමැති බැරි සම්පිදිනවා ඔහු බලාපොරොත්තු වෙන සැප ජීවිතයක් සඳහා මුදල් අවශ්‍යයි. ඔහුට ලබා ගන්නට දැනට පැකියාවක් මගින් විදිහක් නැහැ. අපි කල්පනා කරනවා මේක ව්‍යාජ පංචාකාරී විදිහට ලබා ගන්න ඕනේ කියලා. ඒක සමහර විට මව්පියන් සතු ධනයකින් වෙන්න පුළුවන්. බැංකුවක් සතු ධනයක් වෙන්නත් පුළුවන්. ඒ ආදි වශයෙන්. අන්න දැන් මෙතන ඔහු පෙළඹෙනවා මේ දේ නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ගන්න. ඒක තමයි සාමිකත්ව කියන්නේ. දැන් මේ වැඩේ කරන්න ගියාම ඔකට බාධා ඇති වෙනවා. අනේ බාධා ඇති වෙනකොට තමයි ඔකට කේන් තියෙන්නේ නැත්නම් ඔහුගේ මිනිසාව හුතුලින් ඉවත් වෙලා ඒකට මාරයයි. ප්‍රතිඵලය ඒ මුදල ගැනීම සඳහා බාධා කරන්නා වූ මව්පියන් ඉන්න පුළුවන්, ආරක්ෂකයින් ඉන්න පුළුවන්, නැත්නම් වෙනත් හිමිකරුවක් ඉන්න පුළුවනි. ඒ ව්‍යාපාරයට ගොදුරු වෙනවා. අන්තිමට උන් කතා කතා මරා සිතට අතු වලක පිළිකබ ආදී වශයෙන් තමයි අර අවශ්‍ය දේ ඉටු කරගෙන යන්නේ. දැන් බලන්න මේ අපරාධ පිටපස මිනිමරු අපරාධ පිටපස මේ වගේ සොරකම් නැමැති අපරාධ පිටපස පවතින්නේ මොනවද කියලා. කාම විතරකේ, ව්‍යාපාද විතරකේ සහ හිංසා විතරකේ. මේ භාවනාවක් නැති මනසේ ක්‍රියාවලිය මතක තියාගන්න. මේක අපි බුදුබණ අසා තේරුම් ගන්නත් මැත්තේ මෙබඳු තත්ත්වයන්ට අපි පත් වෙලා ඉන්නේ. සමා කාලයේ පටන් ක්‍රමයෙන් මේක වැඩි දියුණු වෙන්නේ. ඒ වගේම වයෝවෘද්ධ භාවයට පත් වෙනතුරුම මේක භාවිතා කරේ නැත්නම් අනිවාර්යෙන්ම අපි එකට තියෙනවා ගම්මදවිවහාරයේ හොස්සාගින් නැස්ස යන්න බෑ තරහ එනවායි කියලා. ඒ හොස්සාගින් නැස්ස යන්න බෑ කියන එකේ තේරුම ඒ අදාළ පුද්ගලයාට කැමති විදිහක් තියෙනවා. ඒ කැමති විදිහට සිදු නොවන විට අන්න කාමරාග ව්‍යාපාද නැත්නම් කාම විතරකයට බාධාවක් ආවා එහෙනම් එතන ඊළඟට ව්‍යාපාද විතරක. එහෙමනම් ඊළඟ ක්‍රියාවලිය තමයි වචනෙන් එහෙම නැත්නම් අපට අහවන දෙයි නැත්නම් සවන් හරි ක්‍රියාවකින් උපේසාවක් බාධකයි. දැන් එතකොට මේ සමාජයේ අප දකින ආකාරයට මේ කාරණා නිසා සිදුවෙන හානි විනාශයන් පිළිබඳව ගස්කල ඒ අඩු වෙන බවක්ද පේන්න තියෙන්නේ. ඒ වැඩි වෙන බවක්ද පේන්න තියෙන්නේ. ඇතැම් තැන් වලින් රාවයන් නැගෙනවා සමාජයේ ආචාර ධර්ම පරිහානියට පත් වෙනවා කියලා. මෙන්න මේක තේරුම් ගන්න. මේ දරුපරපුරට අධ්‍යාපනය ලබා ගැනීම කියන අදහස යක්තේ පාසල් ලැබූ පමණින්. එහෙම නැත්නම් හොඳ දරුවෙක් කිරීම කියන අදහස යක්තේ දහම් පාසල් ලැබූ පමණින්. මේ දෙක සිදුවන්නේ නැහැ. පාසලේ කිරණ පාර වෙන දහම් පාසලේ කිරණ තනට පස් වෙලා. අඳුම විතරයි වෙනස් වෙන්නේ. හැබැයි දින් පාඩමක් කියලා උත්තර ලියන කෙනට ළමයි දුර වෙලා ඉන්නවා. ළමා මනසේ ස්වභාවයක දැන් මොකද අර? වැඩිමින් ගත කරන්නේ පාසලේ සම්පාතලක් කියලා. නමුත් සිදුවෙන්න ඕන කාරණාව කටපාඩම් නැති කුරුසෙන් දරුවන් කැපී කිරීම නෙමෙයි. මෙන්න මේ කාම විතරක ව්‍යාපාද විතරක විහිංසාවේ තත්ත්ව කියන කාරණා තවදුරටත් වර්ධනය වෙන්න නොදී ඒවා තිබඳු අවස්ථාවක ඒවා පාලනය කරන්නේ නැතුව ඒ වෙනුවට භාවිතා කළ යුතු ධර්මානුකූල ක්‍රියාවලියක් තියෙනවා. මේකට හුරු කරන එක හිවෙන්න ඕන. ප්‍රායෝගික ක්‍රියාවලියක් මේක වචනෙන් කියන එකක් නෙමෙයි. වචනාවට පොතේ ලියන්න ඕන එකකුත් නෙමෙයි. එහෙනම් ලීවට කීවට සිදුවන්නේ නැහැ. දරුවන්ට මේක තිබඳු අවස්ථාවක එක මුහුණ දෙන ආකාරය සංහිඳියාවකින් යුක්තව සංයමකින් යුක්තව කාම විතරක පමණින් මේක ව්‍යාපාද විතරකයට එකතු කරන්නේ නැතිව ඒ වගේම එතනින් විහිංසා විතරකයකට යන්නේ නැතුව මේක පාලනය කරගන්නේ කොහොමද කියන එක මුළුමහත් සමාජයට විශේෂයෙන් බෞද්ධ සමාජයට කියලා දෙන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ සත්‍යයන් නොදන්නා නිසා තමයි මේ ධර්මදේශනාවේ සඳහන් ඉතුරු කාරණාවට මුහුණ දෙන්න සිදුවේ. පිළිවෙත තව වචන කීපකින් මම ඔබට විස්තරයක් ඉදිරිපත් කරන්න. මෙතන මේ කාම විතරකය කියලා කතා කරන මොහොත සංගිස කැමැත්තක් ඇති අවස්ථාව ගත්තහම අපි එතන ඔය මම කියලා කියන්නේ ඔන්න ඔය අදහසට තියෙන කැමැත්තට. මම කියන්නේ ශරීරෙක නෙවෙයි. අපි ඔබ තව ටිකක් ස්කන්ධ පංචකේ මට්ටමින් කතා කරන්න ගත්තොත් කාම විතරක කියනකොට එහෙනම් ඕකනෙන් ඕපදින අරමුණක් නිසා නැත්නම් ගන්න රූපයක් හෝ ශබ්දයක් හෝ අරමුණක් නිසා හට ගන්නා වූ අරමුණේ විශ්ලේෂණයක් තමයි ස්කන්ධ පංචකය කියලා කියන්නේ. දැන් එතකොට එතන කාම, කාම තමයි මම වඩපත් වෙන්නේ. ඊළඟට ඒකට ඉඳ නැති වෙනකොට ව්‍යාපාදේ. ව්‍යාපාදේ තමයි මම වඩපත් වෙන්නේ ඊළඟට. ව්‍යාපාදේ ඊළඟ ප්‍රතික්‍රියාව තමයි ඒක සංසිඳවා ගන්න හැකියාවක් මෙයාට කාටවත් තිබෙන නැහැ නිසා උන් ඒක වචනෙන් ක්‍රියාත්මක කරන ලබනවා, කයින් ක්‍රියාත්මක කරන ලබනවා, නැත්නම් සිත ඇතුළට සංගවා ගන්න ලබනවා වෙනත් දවසක ක්‍රියාත්මක කිරීම අදහසකින්. මෙන්න මේ විදිහට මුළුමහත් සමාජයේම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ මේ ගැඹුරු කාරණේ පිළිබඳ අවබෝධයක් නැති කිරිස්සන තරමට කාම විතරක බහුල, ව්‍යාපාද විතරක බහුල, හිංසා විතරක බහුල ඒවා මත ක්‍රියාත්මක වන ඒවා ක්‍රියාත්මක කොට ජය ලබන්න උත්සාහ කරන කිරිසක් බවට පත් වෙනවා. මෙන්න මෙහි ප්‍රතිඵලය තමයි සමස්ත ප්‍රතිඵලය තමයි අපට අර සමාජ ස්ථාර ධර්ම පරිහානියක් තියෙනවා නේද කියලා අහන්න ලැබෙන්නේ. ඒකෙන් 100%ක්ම මොනයි කියලා කියන්නේ නැහැ. නමුත් අපට අර සාමකාමී මනසේ ක්‍රියාකාරීත්වයන් පුවත්මගේ විකාශනය වන්නේ නැහැ. නිරන්තරයෙන් පුවත් මවන්නේ නැත්නම් මවන පුවත් බවට පත් වෙන්නේ අර වගේ මේ කාරණා තුන ක්‍රියාත්මක කරලා සිදු වුණා වූ හානියක් විනාශයක් වෙනවා. මේක තේරුම් ගන්න ඕන හැම කෙනෙක්ම. තේරුම් ගන්න ඕන කියලා කියන්නේ මේක හදා ගන්න ඕන වයසකට ගිහින් නෙමෙයි. පුළුවනියන් ළමා කාලේ පටන් අර පොරෙන් කපන්න තියෙන පොප කපන්න වෙන කල්ින්නේ නැතිව නියපොත්තෙන් කඩනවා කියලා කියන්නේ. අන්නේ දරුපරපුරට මේක නියපොත්තෙන් කරන තැන යොමු කරගන්න පුළුවන් නම් තමයි ඉදිරි අනාගතයේදී මේ කියන විශ්වණයන් අවම කරගන්න පුළුවන් තමයි කියන්නේ. එතකොට වැඩිහිටියන් තේරුම් ගන්න ඕන ඔබ සාමාන්‍ය බෞද්ධ පවුලක උපන් පමණයි. ඔබ මලක් පහනක් පූජා කළ පමණින් ඔබ දානමය පුණ්‍ය කර්මයක් කළ පමණින් ඔබ කටින් පින්කම් වලට උදව් උපකාර කළ පමණින් ඔබේ කාම විතරක ව්‍යාපාද විතරක හිංසා විතරක වැඩමේ කියන නතර වෙලා නැහැ. ඒකයි ඔබට පුහුදුන් කියලා කියන්නේ. පුහුදුන් නැත්නම් පුහුදුන් කියන එකේ අර්ථය ඔබට එක්කල යහපත් ක්‍රියාවලට මෙලෝ පරිලෝකයෙන් යහපත් විපාක තියෙන්න පුළුවන්. නමුත් ඔබ ඇතුළතින් මේ කාම විතරකයන්ගෙන් ව්‍යාපාද විතරකයන්ගෙන් වැඩමේ තවත් දුරටත් නිරන්තරයෙන් සිදුවමින් පවතිනවා. මෙන්න මේ භාවනාව කියන තැනට එන්න ඕන මේ කාම විතරක ව්‍යාපාද විතරක හිංසා විතරක දින ඉදිරියට වැඩෙන්න නොදීමත් වැඩුණ දේවල් ඉවත් කිරීමත් කියන කාරණාවයි ඇත්තටම බුදුරජාණන් වහන්සේ වදාළ භාවනාවෙන් කියවෙන්නේ. ඒ නිසා මේ භාවනාව සියලු දෙනාටම අවශ්‍ය දෙයක් තේරුම් ගන්න. නමුත් සියලු දෙනාට අවශ්‍ය වුණාට ඒක කරන්න පුළුවන් වෙන්නේ තේරුම් ගත්ත අයට පමණයි. නැත්තම් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපට මේ සමාජය වෙනුවෙන් කරන්න පුළුවන් මෙහෙවර තමයි ධර්මදේශනා කරමින් අනිවාර්යෙන් හැමෝම භාවනා කරන්න ඕන අය භාවනා කරන්න ඕන වුණාට ධර්මයේ තේරුම් නොගෙන භාවනා කරන්න යන්නේ කායක වෙනත් භාවනාවක් තේරුම් අරගෙන මේ සංකීර්ණියාවටපත් වෙන. මේ දරා ගන්න පිරිස වැඩි කර ගන්නයි අපි උත්සාහ කරන්න ඕන කියන එක තේරුම් ගන්න ඕන හැම කෙනෙක්ම. එහෙනම් මෙන්න මේ තත්ත්වයන් යටතේ අපි මේ ධර්ම දේශනාව ඉදිරි කොටස පැහැදිලි කරන්න කල්පනා කරමු. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දාන්නේ කොහොමද? පතනේ සත්තෝ. කවුද මේ හතර දෙනා? නිකච්ඡ කායෝ අනිකච්ඡ චිත්තෝ. මොන පළවෙනි කාරණාව? ඒකෙන් කියෙන්නේ මොකක්ද? ඇදගත් කය සහ වැදගත් සිතින් එක්කයි කියන එක. වැදගත් කියනක මතක තියාගන්න යම් වැද්ද ගැනීම අරමුණම වැදගත්කම කියන එක නෙමෙයි ඉති දෙන්නන්නේ. මේ පිළිබඳ උන්වහන්සේ විස්තර කරන කාරණය අපි දැනගන්න ඕන. කතංච වික්‍රේ පුද්ගලෝ නිකච්ඡ කායෝ හෝති අනිකච්ඡ චිත්තෝ. මහණනි කවුද මේ ඇදගත් කය සහ වැදගත් සිත ඇති පුද්ගලයා කියලා පැහැදිලි කරා. ඉදවික්කවේ කච්චෝ පුද්ගලෝ අරණ්‍ය වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවති. යම්කිසි පුද්ගලෙක් ආරණ්‍ය එහෙම නැත්නම් ආසන්න වනාන්තර නැත්නම් දුරදිග ඇතුළත තියෙන ගැඹුරු වනාන්තර සේනාසනානි සේවා සේවනය කරන ලබනවා යම්කිසි කෙනෙක්. අන්න එතකොට අර සිත අවශ්‍යිතේ තියෙන හැඟීම් සංසිඳවා ගැනීමට අවශ්‍ය පරිසරයකට තමයි මේ දිහින් තියෙන්නේ. ඒක පැවිදි වෙන්නට පුළුවන්, දිහි වෙන්නට පුළුවන්, මේ වගේ සමෙක් ඒ වගේ තත්ත්වයකට ප්‍රිය කරනවා, ඒ වගේ තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. ඉතින් එතකොට ඒක තමයි මෙතන මේ ඇදගත් කය කියලා කියන්නේ. ඒ කියන්නේ වනාන්තරයට ඇදගෙන තියෙනවා. නමුත් ඔහු ඊළඟට පැහැදිලි කරවලා දාන්නේ කොහොමද වැදගත් සිත් ඇතුව සිටිනායි කියන එක. අනිකස්ස චිත්තෝ. ඒකෙන් කියන්නේ මොකක්ද? නමුත් ඔබට මේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක පිළිබඳ අවබෝධයක් නැහැ. එතකොට මොකද වෙන්නේ? එතකොට ඇඳුමින්කෝ ස්ථානින් අදාළ දැනට ගිහිල්ලා හිටියට අවශ්‍ය පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. එතන ඔබ භාවිතා කරන්නේ එතන තියෙන පරිසරය සමග, එතන තියෙන ඥානය සමග. නැත්නම් ආයෙත් කාම විතරකය, ව්‍යාපාද විතරකය, විහිංසා විතරකය භාවිතා කරන ලබනවා. එහෙමනම් ඒ පුද්ගලයා කරන භාවනාවක් නැහැ. තේරුම් ගන්න. මොකද අවශ්‍ය කාරණේ උට තේරුම් ගිහිල්ලා නැහැ. ඒ නිසා ඇඳුමින් කෙනෙක් මේ තත්ත්වයටපත් වුණාට සිතින් ඒ තත්ත්වය වටහා ගන්න හැකියාවක් නැත්නම් ඔවුන් තවදුරටත් කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක වර්ධනය කරමින් ඉන්නවා. වනාන්තරේ හෝ පන්සලේ හෝ තවත් වෙනසක් වෙන්නත් පුළුවන්. අවශ්‍ය කාරණය සංසිඳීමේ මාර්ගයේ තව තීරණය වෙලා නැහැ. අඩුපාඩු කතන දෙයකට ඔහුට භාවනා කරන්න ඕන වුණාට ඔහුට මේ මුල් වැටහීම සිදු වෙලා නැහැ. මේ විදිහට මේ ප්‍රසාදයන්ට යම් දෙයක් ගැටෙන විට තමන්ට කැමති කාමයක් කැමැත්තක් පිළිනවා. කැමැත්තට ඉල්ලමුණක් ගැටලුවක් නැහැ. හංසිඳවා ගන්නවා. අයිරලස් නැත්නම් එතන ව්‍යාපාරිකයෝ සා ඊළඟට හිංසාවට යනවා. මේක හැමදෙනාම තමන්ට හැකි මට්ටමින් තමන්ට තියෙන අවියෝද දාගෙන. අවිය කියවම එතන සමහරට වචනිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුදල් වෙන්නත් පුළුවන්. තව එහාට ගියාපහම නීතිය වෙන්නත් පුළුවන්. තව එහාට ගියාපහම අවියයද වෙන්නත් පුළුවන්. ඒ පුද්ගලයා මෙන්න මෙහෙම මේක භාවිතා කරනවා. එහෙනම් ඒ පුද්ගලයා බඳු පුද්ගලයේ වනාන්තරගත වුණාට කවදාවත් ඔබට මේ කියන සංහිඳියාව ඇති කර ගන්න මාර්ගය හම් වෙලා නැහැ. මට ඉතින් මේ පිළිබඳව කතා කරන්න පුළුවන් කක්කට ලස්සන කතාවක් තියෙනවා. මේක මම බොහෝ විට ධර්ම දේශනාවල කරලා තියෙන දෙයක්. නමුත් ගන්න දෙයක් මේක කරලා නැහැ. ඔබත් අහගන්න මේ කතාව. මේ අවශ්‍ය ධර්ම කරුණු තේරුම් නොගත්තොත් කෙනෙක් බාහිරින් සියල්ල අතහැරලා අනන්තර ගත වෙනවායි කියලා කිව්වට නැත්නම් විහිණිව සත්‍යහැරලා පැවිදි වෙනවායි කියලා කිව්වට ඔහු වටම ගිහින් ගෙතම එනවා කියලා කියනවා වගේ ආයෙත් නැතර වෙන්න හිටපු දැන්. මේක පිළිබඳව මට මතක නෑ මම මේක කොහෙන්ද ඉගෙන ගත්තේ කියලා මේ කතාව පොතකින් වෙන්න පුළුවන් කවුරු හරි කියලා දෙල වෙන්න පුළුවන්. නමුත් සසලස්ස කාන්තරයක් කියන්නම මේක. ඒක සාමස කෙනෙක් තාර්ශේත් බවට පත් වෙනායි කියලා කියනවා සියල්ල ගෙතවල යක්හැරලා අනන්තරේ. අරංගී ඇඳුම් සඳහා භාවිතා කරන ඉනත භාවිතා කරන ඇඳුම් දෙකක් තමයි. සාමාන්‍යයෙන් අපි ඒකට සම්බද විවහාරය නම් කියන්නේ අමුණුලියන්සු කියලා. එතකොට ඒ තරම් ඔහු අල්පේච්ච වෙලා නැහැ. දැන් වනාන්තරේ මේ මේ කටයුත්ත කරගෙන යනකොට දැන් ඔහුට බාධාවක් එනවා. එතන දැන් මේ කාම විතරකේ කැමති ආකාරයට බාධාවක් එනකොට පිළියම්දනට දෙපෙන්නා. බාධාව තමයි ඇඳගෙන ඉන්නේ කරුණාම අනිත් එක පියාගන්න විදිහක් නෙමෙයි කනවා. එතකොට දැන් එකක් විතරක් පරිහරණය කරන්න බැහැනේ. එනිසා ඒ බාධායෙන් ගැලපෙන්න පුළියම් ප්‍රේමයක් ගන්න කල්පනා කරනවා. මේකට පිළියම තමයි මේ මේව බයයි බලල්ලුන්ට බලලෙක් ගෙනත් තියාගත්තනම් මේ කරදරේ නැහැ. ඔහු ඊළඟට කරන ප්‍රාමාර්ගය තමයි පූසෙක් ගෙනත් තියාගන්නේ. දැන් පූසගෙන් තමන්ට අවශ්‍ය කාරණේ ඉටු වුණාට දැන් පූසට අවශ්‍යතාවයක් තියෙනවා. ඒක බඩගිනි කෑම අවශ්‍යයි. එනිසා ඔහුට කිරි දෙන්න අවශ්‍යතාවයක් මතුවෙනවා. පූසට කිරි දෙන්න මේ වනාන්තරගත වූ පුද්ගලයා ළඟ නැහැ. ඔහු ඊළඟ විකල්ප ප්‍රියාමාර්ගය ගන්න එහෙනම් කිරි දෙන්න එළදෙනක් අරන් ගන්නවා. දැන් එළදෙනක් අරන් ආවා. දැන් එළදෙනක කිරි නිකන් ගන්න හම්බ වෙන්නේ නැහැ. එළදෙනට අවශ්‍ය කෑම සපයා දෙන්න වෙනවා. කෑම සපයා ගැනීම සඳහා එළදෙන බලා ගැනීමට තවත් පුරුෂයෙක් ඔබට ගෙනා ගන්න සිදුවුණා. දැන් පුරුෂයෙක් ගෙනා ගත්තාම පුරුෂයෙකුට තවයට කෑම දීම විතරක් නෙමෙයි තියෙන කාරණා අපිට කෑම දීමත් අවශ්‍යයි. ඒ නිසා කෑම බීම ලබා ගැනීම සඳහා කිය තවත් සහායිකාවක් නැත්නම් කාන්තාවක් ගෙනදෙන්න සිද්ධවෙනවා. දැන් ඊට පස්සේ එතන පවුලක් බවට පත් වෙනවා පවුල පන්සල් වෙනවා කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එතන පවුලක් ඇතිවලා ඔවුන් අමුදරුවන් බවට පත් වෙලා ඊට පස්සේ ඔවුන් පෝෂණය කරන්න සිද්ධවෙනවා. දැන් ඔවුන් පෝෂණය කරන්න ආයෙත් ආහාර ආදී දේවල් අවශ්‍යයි. දැන් තාපකර සිද්ධවෙනයි කියලා කියනවා අපේ යුරෝපයන් ආයෙත් යන්න. ඔන්නේ තේරුම් ගත්තේ නැතිව ගියාපහම විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ එකින් ආතෝ නතර වෙන්නේ ආයෙත් තරපැන. ඒක හොඳින් තේරුම් ගන්න. ඒකයි බුදු සමයේ පැහැදිලි කරලා තියෙන අල්පේච්ඡ කියන වචනයක්. ඔය අල්පේච්ඡ කියන එක බාහිරෙන් පිටකට තියෙන කැමැත්ත කියලා ගන්න එපා. එහෙම කෙලිකට එහෙම හිතලා අල්පේච්ඡ වෙන්න පුළුවන්. නමුත් ඒක ආරෝපණය කරගත් අල්පේච්ඡාව. මේ ධර්මයේ තියෙන කොටස තේරෙන්න තමයි කෙනෙක් සරල වෙන්නේ. එතකොට අල්පේච්ඡයෙන් අනුන්ව පෙන්වන්න ඕක ප්‍රසංසාලබන්ත නෙවෙයි. මේ බුදුන් වහන්සේගේ කියන්නේ මේ පවතිනාමය පිළිබඳව. වනාන්තරය පිළිබඳව කතා කිරීමේදී පිටකයේ තුල පවතින ආරණ්‍ය සේනාසන සූත්‍ර ගණනාවක්. ඒවයි පැහැදිලි කරලා තියෙනවා ඒ කාරණාව. මේ වනාන්තරයේ තේ ආරණ්‍ය සේනාසනට ආයුත්තේ මිනිසුන් වර්ණා කරන නිසා හෝ ඒක හොඳයි කියලා නිසා හෝ නැත්නම් ඒකට ඉතින් වංචනික වැඩ කරපු ඉන්න ඕනේ තානේ. තමයි ආයුත්තේ උන්සියුරු කමනක් දරාගෙන අල්පේච්ඡ බව නිසාම කියන්නේ. නමුත් එහෙම ආයුත්තේ ආහැකිවන්නේ ධර්මයේ තියෙන කොටස තේරුම් ගත්තයින් පස්සේ පසුව අර උපදින ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක, කාම විතර්ක තියෙන කාරණා තවදුරටත් වර්ධනය නොවීමටත් වර්ධනය වූකටත් ඉවත් කර ගැනීමටත් තමයි මේ සඳහා ආයුත්තේ. මේ පිළිබඳව මට මතක් වෙන තව කතාවක් තියෙනවා. ඒක මම අපිට විදිහට කරන්න. අංගුත්තර නිකාය චතුත්තර නිකායේම තිබෙනවා අරණ්‍ය සේනාසන කියලා සූත්‍රයක්. අන්නේකේ මේ බුදුන් වහන්සේ පැහැදිලි කර වදාරනවා ඔය යන්ත නුසුසු අය පිළිබඳව. චතුරිවික්‍රේ සමංගාගතෝ වික්ඛු නාලං අරණ්‍යං අනසත්තානි පන්තානි සේනාසනානි පටි සේවිතුම්. අතනේ චතු. මේ අය සුදුසු නැහැ ආරණ්‍ය පරිහරණය කරන්නට. කන හතර දෙකේ. මොකක්ද අර මම ඉස්සලා කියපු කාරණා ටික. කාම විතක්කේන, ව්‍යාපාද විතක්කේන, විහිංසා විතක්කේන. එහෙමත් නැත්නම් තවත් පැහැදිලි කරනවා දුප්පඤ්ඤෝ හෝති ජලෝ තෙලමුගෝ කියලා. ඒ කියන්නේ දුෂ්පාග්ය පුද්ගලයේ අන්ධබුද්ධි මොළේක පුද්ගලයෙක් බවට පත් වෙනවම තමයි. මේ හතර දෙනා කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක භාවිතා කරලා ජයගන්න යන කෙනා හෝ අවශ්‍ය ප්‍රඥාවක් නැති මේ මෝගපුරුෂයෙක් හෝ යන්නෙපායි කියලා කියනවා. බලන්න බුදුන් වහන්සේ මේ පැහැදිලි කරලා තියෙන්නේ ඒ සඳහා ඒ සංස්ථාව සැකසී පවතින්නේ තමන්ගේ කාරණා කටයුතු කර ගැනීම සඳහායි. මේ සඳහා යායුත්තේ තේරුම් අරගෙන. තේරුම් නොගෙන ගියාම අවශ්‍ය කාරණාව සිදු වෙන්නේ නැහැ. මම අර කියපු කතන්දරයක අවශ්‍ය කාරණා සිදු වෙනවා. ඒ නැත්නම් ඔවුන් නිකත්ත පහයෝ. කයින් නෝ එළබෙන ඇතුළ මේ ඇදගෙන තියෙනවා. නමුත් ආපහු අර සාමයේ තරතවලට ව්‍යාපාරයේ තරතවලට හිංසායි තරතවලට වැදගෙන ඉන්නවා. වැදගෙන ඉන්න තාක්කල් භාවනාවක් සිදුවන්නේ නැහැ. මෙතන මෙන්න මේ කාරණාව තාපොත්පත් දැන් තේරුම් ගන්න වෙනවා. දෙවි කාරණාවයි පැහැදිලි කරලා දරන්නේ අනිකත්ත කායෝ නිකත්ත චිත්තෝ කියලානේ. ඒ කියන්නේ ඒකෙන් කියෙන්නේ වැදගත් කයස ඇදගත් සිත. ඒකෙන් පෙන්නන්නේ කෙනෙක් අර කියන අර්ථයෙන්ම ආරණ්‍ය වනසිනුවට යන්නේ තමයි දෙකට දොරේ සාමාන්‍ය සමාජ ජීවත් වෙනවා. එතකොට තේින්නේ සාමලෝක ජීවත් වෙනවා. ඒක තමයි ඊට කියන්නේ වැදගත් කය කියලා. පහේ සමාජයේ ඉන්නවලු පේනවා. නමුත් ඔහුට අවශ්‍ය කාරණේ තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙනවා. තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒකද මෙතන පැහැදිලි කරන්න වෙනවා ඉදිරියට යන්න මාස්ටර්. දැන් කොහොමද සාමාජික තර්ක ව්‍යාපාරයේ තර්ක හිංසායි තර්ක වැඩුනේ? වැඩුනේ යමක් වැඩිනේ තෝරගන්න. ඒවා නැවස්තරයක් කැමැත්තෙන් භාවිතා කළොත් තමයි ජල බිඳුවෙන් වාජනීය ක්‍රියාන්තයේ නැවත නැවත වැඩෙන්නේ. භාවිතා කිරීම තුන. එතකොට මෙන්න මේ தත්ත්වය මම මගේ මගේ ආත්මකත ගැනීම තුළ භාවිතා කිරීම තුළ තමයි මේක වෙන්නේ. එතකොට මේක තමයි කියන්නේ නිත්‍ය සුඛාත්ම කියලා. අපි දන්නේ නැති වුණාට වචන දැනගෙන ඉති නැති වුණාට අපි අතුලකින් පුතක් ගන්න කියන සමාජයේ කරන්නේ මේ කාරණාව. දැන් එතකොට තමන්ගේ සිතට මේ නැංගීම මමත්වයෙන් කිස් එකක් කියලා දකින්න. තරම් අවබෝධයක් නැති වුණාම මේ හැම එකක්ම මමත්වයෙන් යුක්තව භාවිතා කරමින් ඕන්නේ කාම විතරක වලට ව්‍යාපාද විතරක වලට හිංසා විතරක වලට තෝර ගමන් එක නිරන්තරයෙන් යරිනවා. අන්න බුද්ධාදී මහත්වයෙන් නැසල හම් වුණාම මේ වචන තුන වෙනුවට ඔතෙන්ද වෙනත් වචන තුනක් හිතලත් කරලා තියෙනවා. ඒක තමයි මෙක්කම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. මෙක්කම්ම සංකප්ප. ඔහුට මේ කාමයන්ගේ නික්මීමේ වනකමක් තියෙනවා. ව්‍යාපාදයෙන් නික්මීමේ වනකමක් තියෙනවා. විහිංසා හිංසා කිරීමෙන් නික්මීමේ වනකමක්. ඒ ඕනකම ඇති වෙන්නේ කොහොමද? ඒ ඕනකම ඇති වෙන්නේ මේ කියන දේවල් වලට පොර දැම්මෝ තින් නිරන්තරයෙන් ඔහු ලෝභ දේශ මොහයන්ගෙන් වැඩෙනවා. ඔහුගේ දුක් සංඛ්‍යාව සිය ගණන් දහස් ගණන් ඉහළ යනවා. විසාකාට අදාළ පරිදි අමුතුක මේ වගේ අල්ලා ගැනීම 100ක් තියෙනවා නම් දුක් 100ක් තියෙනවා කියලා බුදුන් වහන්සේ වදාරලා තිබෙනවා. එතකොට 1500ක් කියලා එතන වදාරලා නැහැ. ඒ වගේ Taman භාවිතාව කරන තරමට මේක ඉහළ යනවා. ඉගලයන් පුද්ගලයා සැනසෙන්න ජීවත් වෙන්න කල්පනා කළාට උන්ට කොතනකවත් සැනසෙල්ලක් නැහැ. ඉන්දියක් සොයක් නැහැ. ඔහුගේ සිත නිරන්තරයෙන් නුසන්සුන්, ඔහු නිරන්තරයෙන් භාවිතා කරන ලබන්නේ Tamanta පිළිවෙන බාධා වලට බාධා කරන්න, උන්ට පිළිවන්න, උන්ගෙන් පරිගන්න, උන් පරාජය කරන්න. නමුත් බුදුන් වහන්සේ වදාරනවා ජයගත් තැනක් සතරන් ඇත්තති, පරාජය වූ දුකින් නැසේ. ජය පරාජයේ කාරණමොත් පමණක් සෝසේ වාසය කරන්න පුළුවන් කියන්නේ. එතනින් පෙන්වන්නේ තරංගවල ජය පරාජය හරදා ගන්න කියන එක නෙමෙයි. මේ තමා කියන හැඟීම තුළ තමයි මේ දිනන්තය. තමා කියන හැඟීම තුළ තමයි පරාජය ගැටුවක් බවට පත් වෙන්නේ. ඒ සිදුවෙන සිද්ධියක් නැත්තම් ඒක උපේක්ෂාසහගත වෙන එක තමයි යොතනෝයේ ලද දෙයින් සැනසෙනවා කියන එකේ ගැඹුරු අර්ථය. තද දෙයක් අපට යම් කිසි ක්‍රියාවක යම් ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒ ප්‍රතිඵලය ලැබුණාම එතනින් අනඳුනන්න වෙලපෙන්නවත් නෑ. පවන ඉක්ම අවුදපලින් තවස්සක් නෑ. ඒ ස්වභාවය ඇති වෙන නැති වෙන එකක් වශයෙන් දකින්න පුළුවන් නම් අපි ඒකට කියනවා අනිත්‍ය ස්වභාවයන් කියලා. එතකොට මේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක කෙනෙකුගේ මනසේ වැඩෙන්නේ නිත්‍ය සුඛාත්ම සංකල්පය යටතේ. කවදාකවත් ඒක තේරුම් ගන්න නැත්නම් ඒක වැඩෙන එක නවත්තන්න පුළුවන් කමක් නැහැ. එතකොට තමා විසින් මේ සංකල්පයේ භාවිතා කිරීම තුළයි තමා දුකටපත් වෙන්නේ කියලා අනිකුත අවදාන සාර්ථනාමකින් වටහා ගන්න ලැබෙනවා නම් දැන් අපිට එවන් ඉවත් වීමේ වණක. කාමයන්ගෙන් ඉවත් වීමේ, එතකොට කාමයන්ගෙන් ඉවත් වෙනවා නම් ව්‍යාපාදේ හටගන්නේ ව්‍යාපාදයෙන් ඉවත් වීම, ඒක නම් හිංසා කරන්න යන්න තිබෙන්නේ නැහැ, ඒ හිංසාවෙන් ඉවත් වෙනවා. මේක අපි එදිනෙදා ජීවිතයේදී කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක හටගන්න මොහොතට ඊට ප්‍රතිවිරුද්ධව භාවිතා කළ යුතු ධර්මතාවය සංසිඳීම සඳහා. ඒක භාවිතා කළ පිටත්තට වැඩිනවා. ඒ වෙනුවට මෙක්කම්ම සංකප්පය, අව්‍යාපාද සංකප්පය, සාහිංසා සංකප්පය භාවිතා කරන්න පුළුවන් නම් වැඩෙන එක වෙනුවට ඒක අලුතින් ඒ සඳහා හේතු ප්‍රතිව නතර වෙනවා. ඒ ඉතුරුන හේතුත් එකතරගත් හේතුත් අපහසු දුර වෙන පටන් ගන්න ලබනවා. ඒකකට මොකක් තුමක් කිරීමින්ද මේක සිදුවෙන්නේ. පෙරුම් ගන්න ඕන කාරණාව. අපි ළමා කාලේ ඉඳලා කල්පනා කරලා බලන්න කිසියම් කෙනෙක් මේ අපේ සිතේ වැඩෙනා වූ සංකල්පයන් නිත්‍ය සුඛාත්ම කොට වශයෙන් හිතලා කියලා ගත්තද කියලා. කිසිම කෙනෙක් එහෙම වචනින් කියලා හිතලා ගත්තේ නැහැ. ඒවා බාරගත්තා නම් අල්ලගත්තා නම් නිත්‍ය වෙනවා. එහෙනම් ඒක සුඛ වෙනවා, ඒක ආත්ම වෙනවා. තවත් භාෂාව වචනකින් කියනවා නම් ඒක මම වෙනවා, මගේ නම් මම නම් මගේ වෙනවා, මගේ නම් මගේ ආත්මය වෙනවා. වචනෙන් නෙමෙයි අල්ලා ගැනීම තමයි සිදුවෙන කාරණේ මේක. දැන් තේරුම් ගන්න එහෙමනම්. තවදුරටත් මේ මාර්ගය යන්නේ නම් ඔබට ජීවිත අවසානයේ දක්වාම වැඩි දියුණු කරගන්න ලැබුණාම සැනසීම හොයන්න හම්බ වෙන්නේ. දැන් අපි මෙතන ප්‍රයෝගික කරගන්න ලබනවා බුදුජානක මහන්සේ වදාරලා තිබෙන පඨන සහ ဒုတိය උපාදා පරිත්තස්ස සූත්‍රවල තියෙන මුල් ඡේදයේ තියෙන කාරණාව. උපාදා පරිත්තස්ස නම් චෝ භික්ඛවේ දේසිස්සාමි අනුපාදා පරිත්තස්ස නම්. මහණෙනි අල්ලා ගැනීමෙන් පැවුලක්, අල්ලා නොගැනීමෙන් පැවුලක් දේශනා කරන්නේ. අන්න කාම විතරක, ව්‍යාපාදේ තරක, විහිංසා විතරක වැඩුණේ ඒවා අල්ලාගත්ත නිසා, බාරගත්ත නිසා. ඔබ දුකයි දුකයි කියලා කතා කරද්දී ඉතින් තවදුරටත් මේවා මෙහෙම අල්ලා ගන්නවා නම් බාර ගන්නවා නම් ඔබ දුක් රැස් කරගනිමින්, දුක් වැඩි කරගනිමින් ඉන්න කණ්ඩායමක නේදයක්. කුමද්ද බුදුජානන් වහන්සේ අල්ලා නොගැනීම කියන දේශනා කරනවානේ. මෙන්න මෙතන තේරුම් ගන්න වෙනවා අපිට මොහොතින් මොහත සිදිනදා කටයුතු කිරීමේදී අරමුණක් උපදින්නේ. ඒ අරමුණ උපදින තැන පාසල වෙන්න පුළුවන්, කාර්යාලය වෙන්න පුළුවන්, වරාය වෙන්න පුළුවන්, වැසිකිළිය වෙන්න පුළුවන්, නානතන වෙන්න පුළුවන්, මහමග වෙන්න පුළුවන්. ඔබ යන තැන තියෙන වර්තමාන අවස්ථාව. මේ වර්තමාන අවස්ථාව තමයි අපිට කාම ව්‍යාපාදේ තරක රැස් කරන්න උදව් වෙන්නේ. වර්තමානයේ මුහුණ දීමට අවශ්‍ය නොවන ලබා ගැනීම තමයි ඒ රැස් කිරීම වෙනුවට අස්කිරීමේ මාර්ගයට යන්න අපට උදව් උපකාර වෙන්නේ. ඉතින් මේ සත්‍යයන් තේරුම් ගන්න නැතුවම ඇතැම් අය මොකද කරන්නේ? මේ කාම ව්‍යාපාද විතරක හෙන්තුනදී යටපත් කරන්න උත්සාහ කරනවා. වෙනත් දෙයක් අරගෙන වෙනත් දෙයක් සිතට ගැනීම තුළ කර්මස්ථාන කියලා කතා කරනවා. අද නැත්තම් සාමාන්‍ය එදිනෙදා කරන සරල භාවනා කියලා කතා කරනවා. දැන් බලන්න අත්තකල මතාන යෝගයේ විග්‍රහ කරපු බුදුරජාණන් වහන්සේ නැත්තම් බුදුන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල් හිටපු සමාජයේ ඔවුන්ට රූපී ධ්‍යාන ලැබුණේ කොහොමද? එම නැත්තම් උන්ට දිවස දිවසන ලැබුණේ කොහමද? ඔවුන් නීවරණ යටපත් කර නිසා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, චිත්ත විචිකිච්ඡ ඒවා එන්නට නොදී වෙනත් අරමුණක් අරගෙන යටපත් කර නිසා. මෙන්න ධර්මයේ නැති සමාජය තමයි මේ වෙනත් අරමුණක් අරගෙන යටපත් කරන්න උත්සාහ කරන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකාවලෙන් පස්සේ යටපත් කරන්න අවශ්‍ය නැහැ අපට. අපට මුහුණ දෙන්න පුළුවන් නම් මුහුණ දීමට අවශ්‍ය අවිය උන්වහන්සේ ලබා දී තියෙනවා. එන්නම් අපි යටපත් කරන්න අවශ්‍ය නැහැ. තේරුම් ගැනීම තුළ සංසිඳවා ගන්න අවශ්‍ය වෙනවා. කවුදිනක වර්ධනය වෙන්න තියෙන එකක් නවතා ගමමින් සංසිඳීමේ මාර්ගයට යන්නට සිදු වෙනවා. සංසිඳන්නේ කොහොමද යන්නේ? උදාහරණයක් වශයෙන් මම කල්පනා කරන්න. තෙලුයි, පහනයි, වැටියයි, වාත ආශ්‍රයයි. මේ සියල්ල තියෙනකොට පහනක් දැල්වෙනවා. ඒකට පාලි භාෂාවෙන් තියෙනවා වෙනම සූත්‍ර දේශනාවක පේලංච පටිච්ච එහෙම කියලා. ඒක මෙවතර මම ගන්නෙ නැහැ. යම් කිසි පුද්ගලයෙක් මෙසේ ඇවිලෙන පහනකට නැසනාවක් තෙල් දමන්නේ නම් ඒ පහන නිමා ගන්න පුළුවන්ද? නැහැ. ඒ හේතු ඇතිතුරු නැසනාවක් ඇවිලෙනවා. වෙන මේ පුතග්ජනයා කියන කෙනා කොතනක වෙහිච්චත් මේ පහනට නැවත තෙල් දාන්නා වගේ මේ විකාරකයන් තුන වඩමින් ඉන්නේ. ඉතින් ඔබ දුක් බවුල කරගන්නෙක් තුවා. අපතම යන්න. එතන පැහැදිලි කරලා දානවා මේ පහන නිවන්ට අවශ්‍ය නම් දැනට තියෙන තෙල් නිසා ඇවිලිය යුතුය නිසා. ආයෙ තෙල් දාන්න නැත්නම් කොයි යම් මොහොතක හෝ ඒ තෙල් ටික ඉවරනකොට පහන නිවෙනවනේ. එතකොට ආහාර දීම නෙවෙයි කාම විතර්ක ව්‍යාපාදේ තර්ක හිංසා විතර්ක වල ආහාර නොදීමයි බුදුරජාණන් වහන්සේ නිර්දේශ කරපු භාවනාව. නොදීම කියන්නේ වතහා නොගෙන යටපත් පිළිවෙන් යන මඟ නෙවෙයි. ඒ අවස්ථාවට ඉදකඩ නොදී ඒ අවස්ථාව සක්‍රියව කාම විතර්ක ව්‍යාපාද විතර්ක ජය ගන්න පැත්තට යන්න ඉදකඩ නොදී කොහොමද පාලනය කරගන්නේ? ඒක හොඳ නෑ කරන්නේ එපාසුව කවුරුත් සිදුවෙන්නේ නෑ. එන මෙතනින් තමයි අවශ්‍ය ධර්මතාවය තේරුම් ගන්න වෙන්නේ. ඔබ මේ දේවල් වැඩි දියුණු කරගත්තේ ඔබ නොදැන සිටියාට නිත්‍ය සුඛාත්මණං වූ සංකල්පය යටතේ. ඒකෙන් තමයි ඒක වැඩෙන්නේ. ඒ කියන්නේ අල්ලා ගැනීම තුළ තමයි මේක සිදු වෙන්නේ. දැන් බුදුන් වහන්සේ සංස්කාරයන්ටම වටිනාකමක් දෙන ලැබුවා අනිදුක්ඛානාත්මණං වූ අර්ථය. අල්ලා ගන්නේ නැත්තම් මේ කාම විතරපියන් ව්‍යාපාර විතරකයට ගෙනියන්නේ නැත්නම් විසාර විතරකයට ගෙනියන්නේ නැත්නම් එහෙනම් එතන ඒක ඇති වෙනදී ක්‍රියාවට නොදී නැති වෙනවා නැති වෙන්න තරිනවා මෙන්න මේ ඇති වෙන දෙයක් ක්‍රියාවට නොදී නැති වෙන තරණයකට තමයි අනිත්‍ය කියලා කියන්නේ ඇති වෙන දෙය නැති වෙන්නේ එතකොට මේ අකම්පොත්තල යෝගාවචරය කියලා කතා කරනවා නැත්නම් ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයාගේ සිතේ තමයි මේ හටගත්ත දෙයක් නැත්නම් යලි හට ගැනීමට හේතු අවකාශ මොතබ නැති වෙන්නේ. මෙන්න මේ සත්‍යයන් තේරුම් ගන්න පුළුවන් නම් පුද්ගලයා ඉන්නේ මේ සමාජයේ වගකීම් වලින් බැඳලා ඉන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් ඔව් එතන කියන දෙයින් පටලෙන් දෙන්නන්නේ මොකද්ද? අනිකත්ත කය. කයෙන් ලොව අවශ්‍යතනට අවතීර්ණලා නැහැ. නමුත් නිකත්ත චිත්ත ඔහු සිටින් කොතනද ඉන්නේ? අවිංසා නිකම්ම සංකප්ප, අවියාපාද සංකප්ප අවිංසා සංකප්පයි ගැටලුවකට විසඳුම් අපින් භාවිතා කරන්නේ. එහෙම භාවිතා කරනවා නම් තමයි ඒකට පැහැදිලිවම ලබන්නේ ඇදගත් සිත ඇතුළේ ඉන්නවා. බාහිරින් සමාජයේ කාමයන්ට ඇදගත් පරිසරයේ සිටියා වුණාට උන් ධර්මයට ඇදගත් සිතින් යුක්තව ඉන්නවා. එතකොට උන් මේ සිතේ අර සංකල්ප තුන වැඩිනවා වෙනකොට මොකද සිදුවෙන්නේ? වැඩුණ දේවල් හේ වෙනවා අලුතෙන් වැඩින්නේ නැහැ. අලුතෙන් එකතු කරන්නේ නැහැ. එකතුන දේවල් හේ වෙනවා. දැන් බලන්න මට තේරෙන කාරණාව. අපට යම් යම් තැන්වල ජීවත් වෙනකොට ඒ තමාගේ ඇසට මෙතට මෙතට නැත්නම් තවනට ගැටෙන කාරණා නිසා නොවේද මේ සංකල්ප තුන හටගන්නේ? කාම, ව්‍යාපාද, විතරප සංකල්ප තුන හටගන්නේ. එහෙනම් ඒ මොහොතේ නොවේද අපේ සංසිඳවා ගැනීම සඳහා කටයුතු කළ යුතු වන්නේ? ඒ මොහොතේ ගහගෙන බැනගෙන කපාගෙන කොටාගෙන මමත්වයේ ප්‍රයාවට නැගලා පස්සේ වෙලාවකදී අපි සංසිඳවා ගන්න ඕනේ. ඒ නිසා ගැටලුවක් ඇති තමයි භාවනාව. අමු ධර්මයක් වෙනවා. කරණීමේ සූත දේශනාව දේශනා කරන්න මුල් වූ විධානයේ සඳහන් වෙන්නේ මේ ධර්මයේ තේරුම් ගැන හොනගෙන වනාන්තරගත වූ ඉක්ෂුන්වහන්සේ ලපිසකට භයංකාර දර්ශන ඉසනති කඳන් ඒ වගේ දේවල් දකින්න හැම වෙලා බියටපත් වෙනයි කියලා. බියටපත් වෙලා උන්වහන්සේලා ඒක අතහැරලා බුදුජානන් වහන්සේට තමයි කන්නේ. බුදුරජාණන් වහන්සේ උන්ට නිර්දේශ කළා දෝතරණන් ගැලපෙන්නේ නැවෙන තැනකට යන්න කියලා. ඊට මාර්ගය දේශනා කරන බුදුරජාණන් වහන්සේ නුඹලාට භාවනාවට සුදුසුකම එතනමයි කියලා එතනකම යවුවා කියලා නේද තිබ්බේ. ඔබ මේක අදක්කට ගන්න. ඔබට යම් ගැටලුවක් දුකක් තිබෙනවා නම් භාවනා කරේ තුතන එතනයි. මගේ අරගෙන ඉන්නේ. එතන මට තව අතුරු කතාවක් වචනයක් තියෙනවා මතක් කරගන්න. ධර්මය තේරුම් කර නොගත්තා වූ පිරිසක් තමයි ගිහි සමාජයේ ඉඳගෙන කියන්නේ මේක දිහේ නම් කරන්න බැහැ කියන්නේ. ඒත් ධර්මය තේරුම් ගත්තේ නැතුවම පේන හැටි. තේරුම් ගත්තාම ඒක වෙනස් වෙනවා. ඒ නිසා ඉස්සරලා උත්සාහ කරන්න ධර්මය කියන්නේ කොමඟ කියලා තේරුම් ගන්න. දැන් මේ දෙවෙනි කොටසින් පෙන්වන අය හෙවත් අනිකත්ත කාය නිකත චිත්තෝ කියන අය එහෙමනම් ගෙදරදරේ ඒ සමාජයේ ජීවත් වෙන්නේ. නමුත් ඔවුන් අර අවශ්‍ය මොහොතක කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක වෙනුවට නෙකම්ම සංකප්පය අවියාද සංකප්පය සහ අවියාපාද සංකප්පය සහ අවිහිංසා සංකප්පය පාවිච්චා කරනවා. බලන්න අපිට යමක් සංසිඳවා ගන්න අවශ්‍ය නම් එහෙනම් අපි ඒ භාවිතා කරනවා කියන එකේ තේරුම ඒ ආපු හැඟීම කයට වචනට බී ක්‍රියාවෙන් ජය ගන්න යන්නේ. සාමීචාරක ව්‍යාපාදී සාරිචාරක භාවිතා කරනවා කියන්නේ එහෙම ජයගන්ත යනවා. නමුත් එතන රාණි අවිහිංසා සංකප්පය, අව්‍යාපාද සංකප්පය සහ නික්කම සංකප්පය භාවිතා කරනවා කියලා කියන්නේ සංසේධන මාර්ගයක. මෙතන නොයේද භාවනාව තියෙන්නේ. තවත් විදිහකින් කල්පනා කරලා බලන්න. ආර්ය සංයෝජන පිළිබඳ කතා කිරීමේදී අරස්තනික මාර්ගය තමයි ඒක ඇතුළත් වෙන්නේ. නමුත් මට කියන්න ඕන සංයෝජන පිළිබඳවයි බලන්න. කාමරාග ව්‍යාපාද තුනී කිරීම කියලා එකක් තියෙනවා නේද? සක්කාය දිට්ඨිකීච්ඡා පිළිපද පරාමාස කරන බුද්ධයාට දැන් තියෙන්නේ කාමරාග ව්‍යාපාද තුනී කරන්න. තුනී වුණා නම් තියෙන්නේ විනාශ කරන්න. දැන් මේ කාමරාග ව්‍යාපාද තුනී කිරීමයි කිම්මතනි භාවනාව කියලා කියන්නේ. තුනී වෙන්නේ කාම විතරක ව්‍යාපාද විතරක හිංසා විතරක භාවිතා කිරීමෙන් නෙවෙයි. ඒ වෙනුවට එතෙන්ට නිකම්ම සංකප්පේ, අවිංසා සංකප්පේ සහ අව්‍යාපාද සංකප්පේ කියන මේ සංකල්ප තුන භාවිතා කර ඒවා නොකරන්ට යාවි. ඒ නොකරන්ට යන්නේ කිව්වෙන්නේ මම ඒවා කරන්නේ නැති එක නෙමෙයි. ඒ හැඟීම, හටගත් හැඟීම මමත්වයේ ක්‍රියාවක යටත් නොකර නැතිවෙන් තරිනවා. ඒකට කියනවා නෝනින් දකින අනිත්‍ය කියලා. මෙන්න නෝනින් දකින අනිත්‍ය භාවිතා කරවන් කරන්න පුළුවන් බවට සාක්ෂියක් තමයි මේ නිකට්ඨ පුද්ගල සූත්‍රයේ තියෙන දෙවෙනි කරුණ. එහෙම නැත්නම් අනිකට්ඨ කායෝ නිකට්ඨ චිත්තෝ කියන වචනෙන් කියවෙන වැදගත් කය ඇතත් සමාජයේ බාහිර කාම ලෝකයන්ගේ කාරණා වලට වැදගත් කයක් ඇතත් ඔහු ධර්මයේ කෙරෙහි අදගත් පිටින් යුක්තව භාවිතාසය කරනවා. මොන්න මේ සමාජයේ පිළිබඳව කතා කිරීමේ දුරදානම් මාංශී යැදීම දෙවෙනි පොතේ පැහැදිලි කරලා තියෙනවා. තුන්වෙනි කොටස මම පැහැදිලි කරන්නේ. තුන්වෙනි කොටස පැහැදිලි කරන ලබන්නේ අනිකච්ච කායෝච අනිකච්ච චිත්තෝ. අන්න ඊළඟ තාත්කලික ඉන්නවා. ඒකෙන් කියන අර්ථය අරන් බලන්න. වැදගත් කය සහ වැදගත් සිත. අන්න පුතක් ගැන කියන තැනවා. වැදගත් කය කියන එකේ තේරුම එනම් බාහිර සමාජයේ ලෝකයන්ට වැදගත්තා වූ හැඟීම් වලින් යුක්තයි. ඒ වගේම අර ව්‍යාපාද විතරක සාම විතරක හිංසා විතරක කියන කාරණේටත් වැද ගැනීමෙන් යුක්තයි. වැදිලා ඉන්නේ. ඒකත් වනාන්තරය. ඒකටත් වනාන්තරය කියලා කියනවා. ඒ මේ කතා කරන්නේ බාහිර වනාන්තරය නෙමෙයි වනාන්තරයේ තියෙන තමන් සිතතර තියෙන මේ වනාන්තරයට වැද ගැනීම. ඒ වනාන්තරයට වැදගත් පුද්ගලයාට මංගලා වෙනවා වගේ මේ මනුස්සයයිට පස්සේ ජය ගැනීම සඳහා තමන්ට සිදුවෙන බාධකවලදී තමන්ගේ කැමැත්තට පිටවන බාධක වලදී බාධක ජය ගැනීම සඳහා භාවිතා කරන ලබන්නේම ව්‍යාපාදේ. ව්‍යාපාදේ උත්සන්න වීම ප්‍රතිඵලයක් වශයෙන් භාවිතා කරන ලබන්නේම හිංසාව නැත්නම් හිංසාව. දැන් බලන්න බුදු සමයේ භාවිතය කොතනද තියෙන්නේ? ඔබ හිතනවා බුදු සමයේ භාවිතය බෝධිය ළඟ තියෙන එකක් කියලා. ඔබ හිතනවා බුදු සමයේ භාවිතය විහාරය ළඟ තියෙන එකක් කියලා. ඔබ හිතනවා බුදු සමයේ භාවිතාව වන්දනා ගමනක් කියලා. බුද්ධාමයේ භාවිතය මෙන්න මෙතන තියෙනවා. කොතනද? ඔබ ඉන්නේ ඔය කියපු තැනක හෝ වෙනත් තැනක වෙන්නට පුළුවන්. ඒ කාරණා කටයුතු සමග ඔබ සම්බන්ධ වීමේදී ඔබේ සිතේ මතුවන්නේ අර විතර්ක තුනක්. ඒ විතර්ක තුන ක්‍රියාවට ඉද නොදී ඒ විලෝමේ නැත්තම් ප්‍රතිවිරුද්ධ දෙය. කාම වෙනවර නිකම්ම, ව්‍යාපාද වෙනවට අව්‍යාපාද, හිංසා වෙනවට විහිංසා. මෙන්න භාවිතය බෞද්ධයතුල භාවිතය මෙයයි. ඔබ ඉන්නේ ඕනෑම තැනක භාවිතාවෙන් තෝරන්නේ. මේ භාවිතාව වෙන දෙයට කියන්නේ කුමක්ද? භාවිතා කරන්න පටන් ගන්නවා නම් ඒකට තමයි භාවනා කරනවා කියලා. ඒකට තමයි කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියලා. ඔය සුතවන්ත කියන සූත්‍රයක් තියෙනවා මේක තව දවසක් අපි දේශනා කරන්නම්. උදාහරණයක් වශයෙන් විතරයි පැහැදිලි කරන්නේ. සුතවතා කෝපනාස්මා සාරිපුත්ත කතමේ ධම්මා යෝනිසෝ මනසිකාගම්මා. මේ සරියුත්තාමුගන්ගෙන් කොට්ටිත්වාමී වහන්සේ අහන ප්‍රශ්නය. මේක වචනින් වචනේ පාලියට පරිවර්තනය කරන්න මම යන්නේ නැතුව සරල තේරුම මේක කියන්නම්. මේ අහන්නේ බණ ඇහුවනම් මොකද කරන්න ඕන? සුතවතා කෝපනාස්මා මහකොට්ටිත්ත මේ පංච පාදානස්කන්ධේ අනිත්‍යතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මානසිකරියාති. ඒක තේරුම අනැහුවනම් භාවනා කරන්න ඕන. හොයක මතක තියාගන්න. ඔබ භාවනා කරන්න උත්සාහවන්ත වෙන අය, මහන්සි වෙන අය, කැමති අය මේ වදන පිළිගන්න බුදු වදන නැත්නම් මේ පිළිගන්නේ නෑ. බණ අහන්නේ නැතුව භාවනා කරන්න බෑ. බණෙන් කියලා දෙන්නේ ඒක බණ තමයි මං කිය අතුවාව කියලා. තමන්ට සසරේ වැරදුන ආකාරය, තමන් දුකටපත් වෙන ආකාරය, තවදුරටත් දුකටපත් වෙනවා කියන ජරා මරණ වලින් නිදහස් වෙන්න බැරි ආකාරය ඔබට වැටහෙන්න ඕන. දැන් වැටහුණා නම් ඊට පස්සේ විස්තරණේ ඕනේ නෙමෙයි. දැන් ඔකේ ලස්සනම සත්‍යය තමයි පිටකේ පෙන්නන්නේ ආස්වාදයේ ආදීනව විස්තරණ. ආස්වාදය සෞතිනෝ. ඇත්තනේ. හැබැයි ආස්වාදයේ පිටපස පවතින විශාල ආදීනවයක්. මම ඔබට මෙන්න පැහැදිලි කරන්නම්. මම මේක පෙර උදාහරණයක පැහැදිලි කළා. මට මතක නැහැ. සාපේ ධර්ම දේශනා වල දෙද කියලා සවන් දෙන්නම්ගේ අපස්ලායි සමත කරන්නම් මේක. මම දෙව උදාහරණකින් කියලා දෙන්න. කෙනෙක් කලපුවට ගිහින් අර මාළු වලන කනුවක පිටගෙන ඉඳලා ඒකේ මිලි මිලි තොක්ක ගෑමක් තමයි දාලා තියෙන සාල්තරේ. දැන් මාළුවේ තීනගෙන ඇවිල්ලා කල්පනා කරනවා මට හොඳ ආහාරයක්. නෝගේ බලාපොරොත්තුව තමයි මේ ආහාරය අරගෙන සුගතම වෙන්නේ. එනිසා ඒක දිනනවා. උගේ ආහාරය තුමුක්කසරි නෙමෙයි මාගත්. ඒක තමයි ආස්වාදය. දැන් ගිල්ලොත් මොකද සිද්ධ වෙන්නේ? ඊට පස්සේ උට අනිවාර්යයෙන්ම ගිලීකොක්ක බැවිලා මරණයට පත් වෙනවා සිද්ධ වෙනවා. ඔබ දන්නවද කාම හෝ රූප හෝ අරූප හෝ නැම තැන තුනේ ආස්වාදේ ආදීනව ජාති ජරාගේ ආදිශෝක මරණ බව. ඒක ගැඹුරින් තේරුම් ගත්තාම තමයි මේ ආදීනවට අකමැතිනම් තමයි නිස්සරණයට යන්න ඕන වෙන්නේ. ඒක මේක තේරුම් ගන්න වෙනවා. ඒ තේරුම් ගත්තම තමයි කෙනෙක් ඊට පස්සේ බුදුන් වහන්සේ වදාළ පරිදි ආස්වාදේ ආස්වාදේ වශයෙන් දැකලා ආස්වාදේ ආදීනව දැකලා එනම් ආස්වාදේ නෝයා මුලා නුනන් මුල ආස්වාදේ නෝනා කියලා කියන්නේ මුලා නොවි එමුනම් නිස්සරණය අනුගමනය කරන්න. ඒ භාවනාව යන නිස්සරණ මාර්ගය නෙවෙයිද? මේ සමාජයේ විලාසිතාවක් වශයෙන් පැතිරී යන සහ සහතික මට්ටමින් කෙරීගෙන යන මේ ත්‍යාජ භාවනාවන් කරන අය මේවායින් ලබා ගන්න ප්‍රතිකාලින සැනසුමක් විතරයි. කිසිම විදිහක අවිද්‍යාව දුරවන්නේ නැහැ. කිසිම විදිහක කාමී තර්ක ව්‍යාපාදී තර්ක විසුම් සාධක නතර වෙන්නේ නැහැ. තවදුරටත් වැඩිනවා යරුණා. ඇයි? ඔවුන් එතනට යන්නේ නැහැ. ඒ නිසායි මෙතන මේ බුදුන් වහන්සේ කැලිය කරලා පෙන්න තියෙන මෙතන සුද්ධලින් හතර දෙනෙක් අරගෙන දෙන්නකට විතරයි කරන්න පුළුවන්. ඒ දෙන්න කවුද කියන එක මෙතන පැහැදිලි කරලා තියෙනවා. ඒක තමයි දෙකේදීම පැහැදිලි කරලා තියෙන්නේ. මොකද්ද? නිකත් චිත්තෝ වෙන්ත වෙනවා. ඒ ධර්මතාවයේ කෙරෙහි ඇදගත් සිත්ත්ව ඉන්න සිද්ධ වෙනවා. තේරුම් ගන්න ඒ කාරණාව. මේ බාහිරයට ඇදගත් සිත්ත්වයක් උනේ ඉතන පෙන්නන. ධර්මතාවයේ කෙරෙහි ඇදගත් සිත්ත්වයක්. අන්න දැන් මේක තේරුම් ගත් නැති සමාධියක් තියෙනවා. සමහරවිට. උන්ව මොකක්ද කියන සංකල්පයකට කොට. උන් තමයි මේ වැදගත් කය සහ වැදගත් පිට ඇතුළේ ඉන්න පිස. එහෙමත් නැත්නම් කතා කරනවා නම් අපිට කියනවා අනිකච්ච කායෝච අනිකච්ච චිත්තෝ. ඔවුන්ට මේ කාම විතරක ව්‍යාපාදේ තරක විසයි තරක සංකල්පනාවක් නැහැ. ඒ වෙනසට දුකටපත් වෙනවා කියලා කල්පනාවකුත් නැහැ. ඔවුන් ඒව හැම විටම මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගන්නවා. බාහිර සමාජයේ සූදානම් වෙලා නැහැ, ඇතුළේ සූදානම් වෙලා නැහැ. ඒ නිසා හැම විටම ඔවුන් ජයගන්ත උත්සාහ කරන්නේ මමත් වෙන්න උත්සව අර කියන සංකල්ප මගින්. විතර්කයන්ට ඉඩ දීමෙන් විතර්කණය කරනවා කියලා කියන්නේ විතර්කය තමන් ඒක තමන් බවට පත් කරගෙන ඒක භාවිතා කිරීම කියන කාම විතර්කය ඊළඟට ව්‍යාපාද විතර්කය කියන හිංසා විතර්කය. බලන්න බුදුරජාණන් වහන්සේ සාමකාමී සමාධියක් ස්ථාපනය කරන්න දේශනා කළදී මේ සියල්ලෙන් වෙන්නේ මේ සියල්ල අතහරින මනසක් ඇති බුද්ධයන් බවට පත් වීමනේ. මේ සියල්ල අතහරිනවා කියලා කියන්නේ කන්න බොන්න තියෙන අඳුන් කරනවා. අඳුන් කෑම් බීම අඳුන් කලමු ගෙවල් දොරවල් අතහරිනවා කියන එක නෙමෙයි. එහෙමනේ සමහර අය අද කල්පනා කරන්නේ නේ. සියල්ල මෙතනයි පවතින්නේ. කාම විතරක ව්‍යාපාරික තත්ත්ව හිස්සා විතරක්. තව පැත්තකින් කියනවා කාමරාග ව්‍යාපාර. වැඩෙන්න දෙනවා නම් ඔහු ළඟ යෝනිසෝ මානසිකාරයක් නැහැ. වැඩෙන්න දෙනවා නම් ඔහු වැඩගත් ඒ කතාවට අපි කතා කළේ වැදගත් සිත්‍යතියයි. ධර්මයේ නොතේරුණ හැමදෙනාම ගමේ වාසය කළා. තවත් තැනක වාසය කළා. මෙන්න මේ තත්ත්වයන් තේරුම් ගත්තේ නැත්නම් ඔවුන් ජීවිතේ යම් යම් දේවල් ලබා ගන්නවා වෙන්ට පුළුවන්. නමුත් අධ්‍යාත්මික වශයෙන් ගත් කළොත් තවදුරටත් පරිහානිය කරා යනවා. අපි යමු ඊළඟ කොටසට අවසන් කරමු. හතරවෙනි කොටස තවදුරටත් සම්බන්ධයි. නිකට්ඨ කායෝච නිකට්ඨ සිත්තෝ. ඇදගත් කය සහ ඇදගත් සිත ඇති. මොකක්ද මේක? අන්න ධර්මය තේරුම් ගත්තයින් පසුව තේරුම් ගන්න පුළුවන් නම් තමන්ට වගකීම් තියෙනවා නම් තමන් අර බාහිර සමාජයේ වැදගත් කය ඇතුව ඇදගත් සිත ඇතුව ඉන්න විදියට කාර්යයක් නෙවෙයි. ඒ කියන්නේ බාහිර මට්ටමේ අනිත් අය වගේ ඉන්නවා නමුත් තමන් ඇතුළතින් මේක භාවිතා කරනවා. නමුත් තමන්ට එහෙම වගකීමක් පැවරි නැත්නම් අන්න ඒ පහසු ඊළඟට සිදු වෙන කාරණයක් තමයි අර වගේ බුදුන් වහන්සේ අනුමත කළා වූ නැත්නම් එදාගේ වනතිමුසුන් වාදී දේවල් තිබිලා තියෙන්නේ. දැන් යන්නේ කොහොමද? දැන් යන්නේ වෙනත් සංකල්පයක් දිනු කරන අදහසින් නෙවෙයි. දැන් යන්නේ අල්පේච්ඡ බවින් යුක්ත. තමන්ට තේරෙනවා. තමන් ළඟ වැඩිනා වූ ධර්මීය තේරණ තාක්කල් ඕනම කෙනෙක් ගාව කාම විපස්ස විආසාදී තත්ත්ව විසල් කරත වැඩෙන එක තමයි සිදුවේ. දැන් තේරෙනවා වැඩෙන්න දෙන්න ඕනේ මේ වැඩෙන්න දෙන්න සුදුසු නැහැ මේක නැති කර ගන්න ඕන අවස්ථ ගන්න ඕනේ. ඒ සඳහාමයි ඔවුන් සමාජයෙන් වෙන්නේ යුත්තේ. තේරුම් ගන්න මේ කාරණාව. එතකොට දැන් සමන් සම්බන්ධ වෙලා ඉන ශේස්ත්‍රේදි අර වගේම සමන් කැමති විදිහට කටයුතු කරන්න යාම තුළ මේ පිට ඉඩකඩ නැති වෙනකොට ව්‍යාපාරය හට ගන්නවා. දැන් ඊට පස්සේ ආපහු හිංසාවට යනවාද? අන්න ඒක තමයි පැහැදිලි කරනවා මුල ගන්න. ඒබඳු පුද්ගලයා අරණ්‍ය වන පෙනසුන් නැත්තම් දුර තියෙනා වූ තැන් අරණ්‍ය වනපත්තානි පන්තාන්තානි කියන වචනින් තේන්නම් මේ වගේ තමයි අරණ්‍ය පෙනසුන් එහෙම නැත්තම් වානපත්ත නැත්තම් සාමාන්‍ය ආසන්න වශයෙන් තියෙන වනාන්තර එහෙම නැත්තම් ඈත තියෙන දැන් ආරම්භයේ නාසන සූත්‍රයේ තියෙන ගැලපෙනවා දුර සෙනසුන් වලට යන්නට එපා කාම විතරක ව්‍යාපාද විතරක හිංසා විතරක මතුවෙන වෙලාවට ඒවා සංසිඳවා ගන්නට බැරි නම් මේ බුද්ධ වාදය දැන් භාවනා කරන්ට යනවා කියලා යන්න ඕන මේක තේරුම් අරගෙන තමන්ගේ හිතට එන හැඟීමට බය වෙන්නේ නැතුව යටත් වෙන්නේ නැතුව වහල් වෙන්නේ නැතුව ඒවා මමත්වෙන් ශූන්‍ය වශයෙන් දකින්න අවශ්‍ය නොවන අරගෙන නේද ගෙදරෙ හිටියත් සෙනසුනේ හිටියත් මේ ධර්මතාවය තේරුම් ගත්තොත් තමයි නිකස්ස චිත්තෝක ඇති වෙන්න පුළුවන් කමක් තියෙන්නේ. එනම් ඒකින් උන්වහන්සේ මනාව අවධාරණය කරලා තියෙනවා අපට ඇඳුමින් වෙනස් වෙන්න පුළුවන්. නමුත් සිතින් වෙනස් වෙන්න නැත්නම් උකට වැඩක් නැහැ. ඇඳුමින් වෙනස් නොවුනත් කමක් නැහැ. සිතින් උකට වෙනස් වෙන්න පුළුවන් කමක් තියෙනවා නම් එතන මේ වැඩේ සිද්ධ වෙනවා. තවත් කොටසක් ඉන්නවා ඇඳුමෙනුත් වෙනස් නැහැ සිතුමෙත් වෙනස් නැහැ ඕම් නැති සිදුවන්නේ නැහැ තවත් කොටසක් ඉන්නවා ඇඳුමෙනුත් වෙනස් වෙනවා සිතුමෙත් මේ වෙනස් වෙන ධර්මතාවයන් භාවිතා කරන ලබනවා මෙන්න මේ දෙවෙනි සහ හතරවෙනි කණ්ඩායම් තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දාරන්නේ භාවනා කරමයි කියලා අනිත් අය භාවනා කරන්නේ නැහැ ඒ නිසා මා ඔබට යෝජනා කරන්නේ මේවා නිරන්තරයෙන් නැවත නැවතත් මේ ගැඹුරු ධර්මතාවය පිළිබඳ තේරුම් ගන්න ධර්ම ශ්‍රවණය කරමින් ඔබ මේ පරිහාන මාර්ගයේ ආපු ආකාරය තේරුම් ගන්න. ඔබට දැන් මේ නවස්තන්ට නම් ධර්මයේ සරණ අවශ්‍යම අපිට තේරුම් ගන්න. ඔබේ දරුතරම් තරව මේ පරිහාන මාර්ගයේ දුස් අනාගතයේ අමාරු වැඩෙන එක දකින්න ඔබට පුළුවනි නම් ඔවුන්ව මේ ගලවා ගැනීම සඳහා ඔවුන්ට මේ වැඩෙන කාම රාග ව්‍යාපාද නැත්නම් විතර්ක තුන වැඩෙන මාර්ගයෙන් අතමිදෙන මාර්ගයට යොමු කරන්නට කටයුතු කරන්න. එහෙම නැත්නම් මේකත් වඩා සංවේග ජනක සිදුවීම් අපට ඉදිරියේදී දකන්ත දකින්ත අසින්ත අසන්ත ලැබෙවි මොකද බුදු සමය යනු භාවිතයක් නැති දෙයක් අද භාවිතයේ තියෙන විභාගය සඳහා පමණයි සහතික ලබා ගැනීම සඳහා පමණයි ඉතින් මෙහාට ප්‍රායෝගික නැති වෙලා තියෙනවා මේක ප්‍රායෝගික කරන්ට ඕන සමාජයේ ඥානවන්තයින් මත මේ පැවිදි දෙදේකින් උතර ඉස්තරිකස දෙදේකින් උතර බුදුන් වහන්සේ මේ පැහැදිලි කරලා අදාරලා තිබෙනවා මේ தත්ත්වය දෙනසුනේ දමු කරන්න පුළුවන් දෙදිනක් කරන්න පුළුවන්කමක් තියෙනවා ඒකට අවශ්‍ය වෙන්නේ මොකද්ද මේකත් කිව්වා මේක සමේ මේ තත්ත්වයන් තේරුම් අරගෙන ධර්මයේ කෙරෙහි වැඩගත් පිටින් මුත්ව මේවා සංසිඳවා ගැනීමේ මාර්ගය අවතීර්ණය වෙනවා නම් මාර්ගයට එබදුවා ඇතින් නියුදෙසි එසේනම් ධර්ම ශ්‍රවණය තුළ මේ කාරණාවන් තේරුම් අරගෙන ඔබත් මේ අංක දෙකෙන් පෙන්වන අනිකත්ත කායෝ නිකත්ත චිත්තෝ පුද්ගලයෙක් බවට කල්පනා කරන්න මේ සමාජයේ ඉඳගෙන එමත් නැත්නම් නිකත්ත කායයට නිකත්ත චිත්තවට නැමති පැවිදි සමාජයේ ඉඳගෙන කායුත් සහ සිතුනුත් දෙකම ඒක අවතීර්ණ පුද්ගලයෙක් බවට පත් වෙන්න වාක්‍යතුලින් ඔබට ජාතිජරා ව්‍යාධි ශෝක මරණ උරුම කර දෙන්නා වූ ආස්වාදේ ආදීනයන්ගෙන් මිදී නිස්සරණේ ළඟා කර ගැනීම තුළ බුදුන් වහන්සේ වදාළ දුකින් අතවිදීම ළඟා කර ගන්නට හැකි වීම. එසේ කර ගැනීමට ධර්මස්වයෙන් කළා වූ හැම දිනාක ශක්තිය ධෛර්ය ලැබේවායි කියන සුභාංශයෙන් ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරන ලබනවා. සෑම දිනාටම පෙරවන් සරණයි.